දවසක හිතන්නැතුව මලංගුණා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා හිතුවෙවත් නැති දවසක හිතන්නැතුව මලංගුණා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා අපිම අද ආයෙම හමුුණා ඒ ඒ පාරෙම අපි හමු වුණා ඒ පාරෙම දවසක හිතන්නැතුව මලංගුණා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා හිතුවෙවත් නැති දවසක හිතන්නැතුව මලංගුණා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා අපිම අද ආයෙම හමු වුණා ඒ පාරෙම ඒ පාරෙම අපි හමු වුණා ඒ පාරෙම අපි නිතර ආව ගිය තැන නිසා හිතුවෙවත් නැති දවසක හිතන් නැතිව මලංගුණා අතීතය දුර ඈතක ආදරේ මග වැරදුනා හිතුවෙවත් නැති දවසක හිතන් නැතිව මලංගුණා අතීතය දුර ඈතක ආදරේ මග වැරදුනා අපි හමු වුණා ඒ පාරෙම